සත්තනාම ශ්‍රීවාහේ ගුරු සාහිබ සලෝක මහල්ලා තිජා දරවෙසි කෝ ජානසි තෙග ජීවන තෙග වේස දරවෙසි කෝ ජානසි ජම්මායි පිසාව ආපපකාව ආප පණ්ඩෙ පරොස්ස අපේහි බහකාව අපේ ජල අපේ දේශිංගා අපේ චුලේ පරාව සංගත සද් බහල අපේ වෙදා කරාව ජෙසන කෙරපාල හුව හර තෙසන හොකම මනාව අපේ සංගත සද් බහල අපේ වෙදා කරාව කෙරපාල හුව හර අපේ තෙසන හුකම මනා